දැන් ඔබ වහන්සේට කමඨාන දීලා තිනවා, ස්ථිර කමඨාන දීලා තිනවා. එතකොට ප්‍රස්තාරණ කිව්වාම දැන් මෙතන ඉන්නෝනේ යම් යම් අවබෝධ කරගත්ත කට්ටිය, තේරෙන කට්ටිය, මේ යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන් කට්ටිය, ප්‍රඥාව ටිකක් දියුණු වෙච්ච කට්ටිය මේ ඉන්නෝනේ. එතකොට උන්වහන්සේලා ප්‍රශ්න ඉදිරිපත් කරනකොට උන්වහන්සේලාට දෙන විග්‍රහය, උන්වහන්සේලාට දෙන උත්තරය, ඒක තමන්ට කියලා තමන් ගන්නෙ හැයි. ඒ කියන්නේ ඇයෙන දේවල් හොඳයි හොඳයි කියනකොට තමන් වෙනස් වෙනවා කියන එක නේද? එහෙමද නැද්ද? දැන් මම ගම්පල ස්වාමීන් වහන්සේට කමටාන මේක නේ නම් කමටාන බලන්නකො අරක මාර අමාරුනේ. ඕක නිකන් කිරිපැණි කනවා. දැන් ඉඳලා ඒක වඩනවා. ඇත්තට මේක දෙන්නේ ගම්පල ආඳුරන්ට. ඔබ වහන්සේට මාර්ගයේ වැඩෙන සුදුසුම දේ දීලා තින්නේ. හැබැයි ඒක ඇවුනනේ. ඕම් කමටාන බලන්නකො ආඳුර මේ දීලා තින්නේ මට වැඩෙන්නේ නැති එකක් නේ. දැන් ඕක මේක වැඩෙන්නේ නැහැ. මොකද හේතුව? මේ කමඨාන වඩනකොට මේක අවබෝධ වෙන්න එපා. ඒ අවබෝධ වෙන ඥානේ තියෙන උන්වහන්සේට විතරයි. ඒක අවබෝධ වෙනවා. අවබෝධ වුණ ගමන් උන්වහන්සේක ප්‍රත්‍යක්ෂ කරනවා. හැබැයි ඒක සරල නිසා, පාසු නිසා උන්වහන්සේට ඒක වඩනවා, උන්වහන්සේ වැඩෙනවා. හැබැයි ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒ අවබෝධ වෙන ධර්මතාවය අපි තුල නැහැ. හැමෝටම ආනාපාන වැඩෙනවද? හැමෝටම කායानुපස්සනාව වැඩෙනවද? හැමෝටම සක්මන් භාවනාව වැඩෙනවද? නැහැ. ඇයි? පෙර සංසාරයක වඩලා තියෙනුනේ. දැන් විදර්ශනාව පෙර සංසාර කවදාවත් වඩලා නැහැ. අපමල් රේනුවක්වත්. දැන් වැඩෙයිද? බුදුවරු දන්නවා මට විදර්ශනාව වැඩෙන්නේ නැහැ කියලා. ඇයි? වඩලා නැහැ. එහෙනම් මේ න්‍යාය ධර්මයේ කියන එක බුදුවරු තරමත කරනවා. පෙර සංසාරේ වඩලා නැත්නම් ඒක යට හරියන්නේ නැහැ. ඒක බුදුවරු දෙන්නෙත් නැහැ. දුන්නට වැඩක් නැහැ. එහෙනම් Tamanට ගැළපෙන එක තෝරන්න ඕනේ. කොහොමද තෝරන්නේ? යමක් කරනකොට ඒක තුල නිවීමක් ඇති වෙන අන්න පෙර වඩපු එක. ඒක තමයි නිවීම දැනෙන්නේ. වඩනවා නිවීම දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක වඩලා නැහැ. එහෙමයි තෝරන්නේ. බොනකොට පිපාසයේ නිවෙනවා නම් ඒක තමයි පිපාසෙට සුදුසුම පානය. දැන් පිපාසය කියලා කියනවා. දෙනවා ප්ලේන්ටිය. බිවම හරි පිපාසෙනි වුණා. මේ ටික වෙලක් ආයි පිපාසෙ දැනෙනවා. දෙනවා තව කිරිතේ එකක්. හරියනවා. තව ටිකෙන් ආයි පිපාසෙනවා. දෙනවා බීම බෝතලයක්. අරි යනවා. ආයි පිපාස හැදෙනවා. මාර වැඩි දැන් කොච්චර දුන දෙන වතුර බෝතල. දැන් ආයි පිපාස එන්නෙම නැහැ. ඒ කියන්නේ පිපාසෙට නියම බේත ප්ලේන්ටිවත් කිරිතේවත් බීමවත් නෙමෙයි වතුර. ඇයි වතුරෙන් තමයි හරියටම විසඳුනේ. වෙන මොනවා බිව්වත් ටික වෙලාවකින් ආයි එනවා. ඇයි? අර පිපාසෙට උත්තරي ලැබිලා නැහැ. උත්තර ලැබුණේ වතුරයි. එහෙනම් දැන් අපි දන්නවා පිපාසය ඇති උනාම ප්ලේන්ටි කඩේකට නෙමෙයි යන්න ඕනේ, වතුර බෝතල් තියෙන කඩේට. ඒ වතුරෙන් තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එහෙනම් අපි එක එක භාවනා කරලා බලනකොට මාතුල නිවීම ඇති වෙන්නේ මොකද්ද කියලා දැනගත්තාම දැන් ඒක පස්සේ නෙමෙයිද යන්න ඕනේ. නිවෙනකම් ඒකමයි වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අපි මොකද කරන්නේ? ඇයෙන ඇයෙන හැම දෙයක්ම පුරුදු කළාම අර පිපාසයට බීම ටිකක් බොනවා, සරුවක් ටිකක් බොනවා, අතනකින් පළුඩ ටිකක් බොනවා. ඕම කඩවල 25ක බීලා තිනවා. ගෙදර ආවමත් පිපාස ගිල්ල නැහැ. කලින් වතුර එකක් බිව්වම දැන් ප්‍රශ්නේ විසඳුණා. දැන් පිපාසෙට මොකවත් අවශ්‍ය නැහැ. ඇයි විසඳුණා? මේක මුලින්ම කළා නะ. අර කඩවල 25කට වීදම් කරන්න අවශ්‍ය නැහැ, ඔක්කොම විසඳිලානේ. මේ ඇයෙන දේවල් හරි හරි කියලා හිතන හිතන හැමදේම වැඩුවාම එකක්වත් වැඩෙන්නේ නැහැ. ඇයි? එයාට සුදුසු දේ වැඩලා නැහැ. ආයෙත් ඉන්නේ කොච්චර කාලෙද අපිට තව? 40යි. බොහොම ටිකයි. ඇයි? 100ක් කවුරු තින්නේ නැහනේ. 60 70 80 වගේ පොඩි කාලා. ඒකේ භාගයක් නිදිනේ. එතකොට දැන් 80ක් ඉන්න කෙනා 40ක් නිදිනම් 40ක් නින්නේ. පින්ඩ පාත යන්නේ නැද්ද? ඉස බාන්නේ නැද්ද? සිවුරු හොදන්නේ නැද්ද? කතා බහ කරන්නේ නැද්ද? ගිලම්පස ගන්න නැද්ද? සක්මන් දැන් මේවට ඔක්කොම ටික ඇරියාම දැන් ඒ 40න් 30ක් විතර ගිහිල්ලානේ. 10නේ. දැන් ඒ 10නුත් දැන් 8ක් විතර ගිහිල්ලානේ. ඇයි දරුවෝ හදලා රස්සාව කරලා ඒ කටයුතු වලට ඒ ඔක්කොම ගිහිල්ලා. දැන් බොහොම ටිකයි නිතර වෙලා තියෙන්නේ. දැන් ඒ ටිකේ 20ක් විතර වඩලා ප්‍රතිඵල නැතුව යන එකද සුදුසු? ඒ පොඩි කාලේ මොනවාරි ගැළපෙන එකක් අදලා කොමරි ඵලයක් අරගෙන යන එකද සුදුසු? කොමරි ඵලයක් ගන්න එකයි සුදුසු. ඇයෙන හැයෙන හැමදේම වඩන එක නෙමෙයි දක්ෂකම. වඩන එක අන්තිමටම අන්තෙටම වඩන්න ඕනේ. ඒක ඉවරටම වඩන්න ඕනේ. කෙරවලටම වඩන්න ඕනේ. වඩලා නිමාව දක්වන්න ඕනේ. කමඨාන වඩන්න ඕනේ බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. කමඨානක් වඩන්න ඕනේ කමඨාන වඩන ක්‍රමයට විතරයි. ඒකට කෑලි හමුනන්නේ නැහැ. ස්පෙයා පාර්ට්ස් දාන්නේ නැහැ. දැන් අපි කමඨාන වඩන්නේ කමඨාන වඩන ක්‍රමයට නෙමෙයි. බලාපොරොත්තු හැතුව නැතුව. දැන් ඒක කමඨාන ක්‍රමයට නෙමෙයිනේ වැඩෙන්නේ. ඒකට වෙන එකක් දීලානේ. කමඨානට බලාපොරොත්තු තියෙන්නත් බෑ. බලාපොරොත්තු නැතිවත් බෑ. කමඨාන කමඨාන ක්‍රමයට යවනවා. දැන් කර්ණීය මෙත්ත සූත්‍රය කියවන්න. තියෙනව නේද පිරිත් පොතක්? දහවතාවක් විතර කියවල බලන්න කොතන හරි බුදුහාමුදුරු සෝතාපන්න ඵලය ගැන, සකුර්දාගාමි ඵලය ගැන, අනාගාමි ඵලය ගැන, හරියත් ඵලය ගැන කියනවාද? අපේ බුදුහාමුදුරු කියනවා මේම කරගෙන කරගෙන කරගෙන ගියාම නයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. එයා නැවත උප්පත්තිය සඳහා මේ ගැප් ගන්නැල්ලු. ගර්භාෂයට ඇතුල් වෙන්නැල්ලු. හැබැයි ගර්භාෂයකට ඇතුල් වෙන්නැල්ලු. හැබැයි යාට සෝවන් සකුර්දාගාම අනාගාමි මොනවත් බුදුහාමුදුරු කියන්නේ නැහැ. රාත්පලයක් ලැබෙයිද ඒව මොකද ඇයි කියන්නේ නැත්තේ? එහෙම එකක් කිව්වම ඒක පතනවා යා. ඒක බලාපොරොත්තු නැහැ. ඒක විදිහට තියාන වඩනවා. සක්කෝ වුණාම මං සෝවාන් වෙනවනේ. උජිපටිපන්න වුණා දැන් උජිපටිපන්න නෙමෙයි යා වඩන්නේ. සෝතාපන්න ඵලයට උජිපටිපන්න එක පඩනවා යා. කෑම නෙමෙයි හදන්නේ රස කෑම එකක් හදනවා යා. බලන්න කෑම හදන කෙනාටයි රස කෑම හදන කෙනාට වෙනසක් තියෙනවනේ. එයාගේ කෑම වල ඇඩ්ජෙක්ටිව් එකක් තියෙනවා. මොකක්ද ඇඩ්ජෙක්ටිව් කියලා කිව්වොත් ගුණ වචනයක් තියෙනවා. රස කියලා එකක් එකතු කරලා තියෙනවා. රස කෑම හදනවා එයා. එතන එක කමුණලයා එතනට කෑල්ලා. හැබැයි මෙයා මොකද කෑම හදනවා. කට්ටියට මේ දහන ටිකක් හදනවා. ඒ හදනවා ඒ යාපත් චේතනාවෙන් හදන්නේ. රස වෙනවා ඒක. හැබැයි මේ රස කෑම හදන්න කියලා කුරුඳු පොතු අරවා මේ ඔක්කොම දාලා අමුතු මේ රාක් එක කටේ තියන්න බෑ. ඇයි ඕනෝට වඩා රස කියලා එකක් එකතු කරපු නිසා. කමඨාන වැඩිය යුත්තේ භාවනා යෝගියා කමඨාන වඩන ක්‍රමයට පමණයි. රාත් වෙනකොට මර මම මේක වඩලා ඉරිදීෙන් ඇවිල්ලා ලොකු හාමුදුරන්ට පෙන්වනවා ඕන් වැඩුවා. දැන් බලාපොරොත්තු කදලාද නැද්ද? මොකවත් ඕනේ නැහැ. රාත් ඵලෙ ඕනෙත් නැහැ අරවත්. දැන් බලාපොරොත්තු නැතුව වඩනවා මේක. බලාපොරොත්තු නැතුව වඩනකොටත් කමඨාන වඩන ක්‍රමය වෙනස් වුණා. වැරදුනා නෙමෙයි. අර කමඨානට කියලා ක්‍රමයක් තියෙනවනේ. ඒ ක්‍රමේ වෙනස් වුණා. බලාපොරොත්තු ඇතුව වඩනකොටත් කමඨාන වඩන ක්‍රමේ වෙනස් වුණා. දෙකේම කමඨාන වැරදුනා. කමඨාන වෙනස් වුණා. ඒ නියම ක්‍රමේ එතන නැහැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂකම සර්වඥතා ඥාණින් උන්වහන්සේ දේශනා කරනවා කර්ණීයමෙත සූත්‍රයේ පළ හතර මේකේ තියෙනවා. අපි දකින්නකොට දන්න මේකේ එකින් මේක හැදෙන්නේ. එතකොට පඤ්ඤාවන්තයර තේරෙන මේ ගාතවල මේ ඵලමේ හැදෙන්නේ. හැබැයි ඵලෙ හැදෙන බව බුදුහාමරයකට නිකන්වත් එකතු කරන්නේ නැහැ. සෝතාපන්න ඵලය, සකෝද්දාගාම ඵලයක්, අනාගාමි කෙනෙක් වෙනවා අය, මෙතනට නෝ රාහත් වෙනවා අය, මෙතනින් පස්සේ යා නැවත ඉපදෙන්නේ නැත්. ඒව මොකවත් කියන්නේ ඇයි? කිව්වොත් ඒ මනුස්සයාට එතන දෘෂ්ටියක් ඇදෙනවා. දැන් අපි වඩන හැම කමටම දෘෂ්ටි හදලා නැද්ද? කොමාරි මේ භවයේ රහත් වෙන්න ඕනේ සසරෙන් එතර වෙන්න. දැන් ඕම එකක් අදාගෙන කමඨාන වඩන දැන් කමඨාන නෙමෙයි වැඩෙන්නේ. රාත් බෝධියටයි මේ කමඨානක් වඩන්නේ. කමඨාන වැඩෙනකොට රාත් වෙනවා. හැබැයි රාත් වෙන්න කියලා කමඨාන වැඩුවාම කමඨානට බලාපොරොත්තුවක් දීලා බැඳීමක් දීලා වටිනාකමක් දීලා. කොහොමද රාත් වෙන්නේ? ඒ ටික ඉස්සලා ඇදලා ඉන්න එපා. රාත් වෙන්නේ ඒවත් කෙලස්නේ. හොඳ කෙලස් ඒවා. කමඨාන ආර්ය අෂ්ටාංගික මාර්ගය එකක්. එහෙම නැත්නම් පටිච්ච සම්පදාය චතුරාර්ය සත්‍ය නම් සතර සටිපට්ඨානයි. නං ඔක්කොම හොඳ ඒවානේ. ඒතර හොඳ එකක් තමයි ගත්තේ. ගත්ත හොඳ දේ තුල හැදුව කෙලස් එකක්. මාර්ගඵලයක් බලාපොරොත්තුෙන්, ඉර්ධියක් බලාපොරොත්තුෙන්, ප්‍රඥාවක් බලාපොරොත්තුෙන්, විමුක්තියක් බලාපොරොත්තුෙන්, නිදාසක් සුවයක් බලාපොරොත්තුෙන් මොනවාරි එකක් ඇදුවා. ඇදුවාම අරක නැවතර සම්මාවෙන් ගත්ත එක නැවතර කෙලස් වලට ගිහිල්ලා අහුවෙනවා. අවු කළා අපි. මෙන්න මේ වගේ කමඨාන් වල දෝෂ නිර්දෝෂ කළ වෙ නැත්නම් අවුරුදු 7 මේක ගොඩ දාන්න බැරි වෙයි. ඉවා නිවැරදි වෙන්න ඕනේ. තේ බොන්න ඕනි මොන ක්‍රමයකටද? වතුර බොන ක්‍රමයකටද? තේ බොන ක්‍රමයකටද? එකපාට ගත්ත එක ගැම්මෙන් ගහලා දැම්මා. බඩවැල් ඔක්කොම පිච්චලා දැන් ඒවට ඔක්කොම දැන් වැක්සලින් දාලා අරමයක් කළා දැන් බඩවැල් ඔලුකොන් දුම් වෙනවා. ඇයි? ඒක බීලා තින වතුර බොන ක්‍රමයට වැරදිලා. වතුර ටික බොනවා තේ බොනවා පොඩ්ඩ බොනවා කතා කරන බින්දුව බොනවා මිනිස්සු බොනවා මේ ආම්බුරට එක්ක මානසික ලඩක් තියෙනවා එහෙම නැත්නම් ආම්බුරු මීට කලින් වතුර බීලා නැහැ වතුර බොන ක්‍රමය දන්නේ නැහැ එතනත් වැරදුනා තේ බොන ක්‍රමයට තේ බොනවා වතුර බොන ක්‍රමයට වතුර බොනවා දැන් වැරදුනාද එහෙනම් කමඨාන වඩන්න ඕනේ මොන ක්‍රමයටද සෝවාන් ක්‍රමයටද සකුර්දාගාම ක්‍රමයටද අනාගාමි ක්‍රමයටද රාහත් ක්‍රමයටද ඉර්ධි බල සම්පන්න ආර්ය කෙනෙක් ක්‍රමයටද නැත්නම් කමඨාන ක්‍රමයටද තේබොන් උනේ තේබොන ක්‍රමයට. සරුවත් බොන ක්‍රමයට නෙමෙයි. වතුර බොන ක්‍රමයට නෙමෙයි. තේට කියලා ක්‍රමයක් තියෙනවා. ඒතකොට තේ වලට කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට බිව්වාම ප්‍රශ්නේ විසඳෙනවා. වතුර බොන උනේ ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටමයි බොන උනේ. වෙන ක්‍රමයට බිව්වාම ඒ කවුල්. එහෙනම් හැම කමඨාණටම මේ කමඨාණේ ක්‍රමයට විතරමයි වඩන්නේ. බලාපොරොත්තු ඇතුවත් නෙමෙයි නැතුවත් නෙමෙයි. කමඨාණේ ක්‍රමයට වැඩුවාම ඒක හැදෙනවා. දැන් රාත් වෙච්ච හැමෝම රාත් බෝධියට කමඨාන් වඩපු කට්ටියද නැහැ. කෙලෙස් ටික නිරෝධ කරගෙන කරගෙන ගිහලා නිරෝධ වුණා. නිරෝධ සමාපත්තියට පත් වුණා. පස්සේ උන්වහන්සේ දන්න මොනවද උනේ කියලා ඊපස්සේ බුදුහාමුදුර කියන උන්වහන්සේ රාත් වෙලා. අද පාන්දර රාත් වෙලා. ඒක රාත් වෙන්න කියලා වැඩුවද නැහැ. කෙලෙස් ටික නිරෝධ කරනකොට ඒක හම් වෙනවා. හැබැයි රාත් වෙන්න කියලා වරලා වඩපු කිසිම කෙනෙක් රාත් තුන්නේ නැහැ. ඇයි? රාත් වීම පිළිබඳව බලාපොරොත්තු ඇති කරගෙන. ඒකට බැඳිලා. ඒක නඩත්තු කරනවා. නිදහස් වෙලා නැහැ. ඒ කට්ටියට වැරදිච්ච එක අපටත් වැරදෙන්න ඕනේද? එහෙම නියමයක් නැහැ. ඒ කට්ටියට වැරදුනා බුදුහාමුදුරේක නිවැරදි කළා. දැන් ඒව අපි දන්නවා. එහෙනම් අපට වැරදෙන්න බෑ. අපි නොදන්න තැන ඉඳලා නෙමෙයි වඩන්නේ. දන්න තැන ඉඳලා වඩන්නේ. එතකොට කොහොමද අපට වැරදෙන්නේ? නිවැරදි කරන්න ඕනේ. එහෙම වැරදෙන්න බෑ. ඒ හැම තැනම බලන්න ඇයි මට මේක වැඩෙන්නේ නැත්තේ? දැන් ඇවිල්ලා කොච්චර කාලද? ඇයි ඔබ වහන්සේ මෙච්චර කාල දැන් පළවෙනි දෙවෙනි පළේටවත් ඇවිල්ලා දින්න එපා. ඇයි තාම ඒ ට්‍රක් එකට ආවේ නැත්තේ? ඒ නිවැරදි දැක්ම තාම ආවේ නැත්තේ ඇයි? ඒ දුස්ති දන්නේම නැතුව ඇදිලා, දන්නේම නැතුව නඩත්තු වෙනවා. ඒකෙන් ගැලවෙන්න තමන්ට තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දුන්නාම නෑ නෑ ඒක බැරි වෙයි. දැන් තමන් වඩපු භාවනාවක් තියෙනවා. දැන් ඒ භාවනාව උපරිම කීයද යන්න ඕනේ? හතයි. හතක් ඇතුළ වැඩ නිමාම එහෙම නේද? නිවැරදි දේ අනිවාර්යෙන් හතයි කියලා බුදුහාමුදුර කියනවනේ. වැරදි දේට කාලයක් නැහැ. ඒක සාරසංග කෝටි ගණන් යනවා. නිවැරදි නම් උපරිම අවුරුදු 7යි. මාර්ගය හරිනම් 7යි. එතකොට දැන් මේක නිවැරදි නම් අවුරුදු 10ක් වඩලා ප්‍රතිඵල නැත්නම් ඒක වැරදි ලිස්ට් එකේද තියෙන නිවැරදි ලිස්ට් එකේද? අනිවාර්යෙන් අපි දන්නේ ඒක වැරදයි. අවුරුදු 7ෙන් ඉවර වෙන්න ඕනේ. මේක නිවැරදි නම් ඇයි මේක 10ක් ගියේ? එහෙනම් අපි දන්න මේක වැරදි. නමුත් නිවැරදි දේ දුන්නාට පස්සේ තරක පොඩ පොඩ කෙරෙනවා. ඇයි අරක පුරුද්ද? නිකන් ඉන්නකොට ඒක කරන්න ඕනේ. ඇයි 10ට කරපු නිසා ඒ පුරුද්දට අපි කරනවා. නමුත් අපි හිතට එකඟ නැහනේ. අපේ සිත තේරුම් ගන්න නැහනේ. අවුරුදු 7ෙන් ඉවර වෙන්න ඕන ගමන 10ක් කරලා 15ක් කරලා නිමා වුන්නේ නැත්තම් මේක සම්පූර්ණ වැරදි එකක්. අය එක ගැන සාකච්ඡා කර මොකවත් ඉතුරු වෙලා නැහැ. සම්පූර්ණ වැරදි එකක්. ඇයි මං අත්හරින්නට නඩත්තු කරන්නේ? ඒ කියන්නේ දුස්තිය කියලා දැනගෙනත් වැරදුනා කියලා දැනගෙනත් නිවැරදි වෙන්න කැමති නැත්නම් එයා කොහොමද මාර්ගඵලයට එන්නේ? කොහොමද එයා මාර්ගඵලයට ගන්නෙ? ඇයි දුස්තිය කියලා පෙන්වුවම එයා දුස්තිය අදරින්නේ? වැරදුනා කියලා තේරුණාමත් ඒක නිවැරදි කරගන්න. දැන් දේවදත්තගේ තැනට නැමෙයි දවිලා ඉන්නේ. එයා දන්නවා මට වැරදුනා කියලා නිවැරදි කරගන්න. ඒ නිසා බුදුහාමුදුරන්ටත් එයාට පීඩ වෙන්න බෑ. ආර්යවරු ඉන්නවා අසරණයි. ඇයි එයාට පීඩ වෙන්න බෑ? ඇයි පීඨ ලබන තැන නෙමෙයි ආ ඉන්නේ. යමක් කරනකොට නිවෙනවා නම් ඒක හාර්ය එකක්. යමක් කරනකොට නිවෙන්නේ නැත්නම් ඒක අනාර්ය එකක්. සරලයි. උත්තරේ හරි සරලයි. එහෙනම් මම වඩනකොට මන්ත්‍රයේ නිවීම දැනෙන්න ඕනේ. මම නිවෙන්න ඕනේ. එතකොට තමයි දන්නේ මීතරේ හරි මේක නිවැරදි එකක්. මේක වඩනවා. නිවෙන්න ඔයලා බලන මේක වැරදිලාද නැත්නම් මේක වැරදි එකක්ද? වැරදුනත් වැඩෙන්නේ. වැරදි එකක් නම් ඒත් වැඩෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට ලැබිච්ච කමඨාන වැරදි එකක්ද වැරදිලාද කියන එකවත් තමන් දන්නේ නැහැ. එහෙනම් නිවැරදි එකටත් වැඩෙන්නේ නැහැ. ඇයි? වැරදිලා නම් වඩන ක්‍රමේ. දැන් නිවැරදි කමඨාන දෙනවා. මොනවද දෙන්නේ? වතුර කෝප්පයක් දෙනවා. දැන් වතුර බොන්නුනේ වතුර ක්‍රමෙටනේ. ඒක බොනෝ සරුවක් බොන ක්‍රමෙට. එහෙම නැත්නම් තේ බොන ක්‍රමෙට. බල පිඹ පොඩ පොඩ බොනවා. දැන් මේ ක්‍රමේද සම්පූර්ණ මේක වෙනස් වෙලානේ. දැන් ඇත්තටම වතුර වල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. කමඨාණේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දීපු ඒ උපදේශයේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි පුරුදු කරන ක්‍රමයයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් කමඨාන නිවැරදි වඩන ක්‍රමේ වැරදි. කමඨාන වැරදි. කමඨාන වැරදි. එහෙනම් ප්‍රතිඵලෙ වැරදි. ඒ යාට සසරෙන් එතර වෙන්න බෑ. නිදාස ලැබෙන්නේ නෑ. නිදාස ලැබෙන්නේ නැත්ේයි නිදාස් කරන ක්‍රමයක් යාතුල වැඩෙන්නේ නෑ. නිදාසෙන ක්‍රමයක් වැඩෙනවා නම් අනිවාර්යෙන් එළියට යනවා යා. දැන් රෝල් ගත වෙනවා. ඔබanse රෝල් ගත වෙනවා. දොස්තර මාත්‍ය කවදරෑවල ටිකට් කපනවනේකට කියන ඩිස්චාර්ජ් කරනවා. ටිකට් කපනවා. ඒ ටිකට් කපන තැනට දොස්තර මාත්‍ය ඇයි ආවේ? කවුරුර සල්ලි දුන්නද දොස්තර මහත්තයා නෑ. තරවටු කරාද? ලොකු ආම්බුරු කියලා කිව්වද? හරි හරි දොස්තර මහත්තයා ටිකට් එහෙම කිව්වද නෑ? ඇයි යා ඩිස්චාර්ජ් කළේ? ඇවිල්ලා බැලුවා ආම්බුරු එනකොට උස්සාගෙන ආවේ. දැන් වැසිකිලි වලට යනවා. කතා කළේ නෑ දැන් ආම්බුරු තර්ක කරනවා. අත්තරලා බැලුවා එල්ලෙන්නේ දැන් ආන්දර හොරෙන් ඊටම් බලනවා හරි කතා කරනවා ආන්දර උත්තර දෙන්නේ නැහැ ඒ කියන්නේ කන් හැෙන්නේ නැහැ ඒ කියන්නේ එච්චර ශක්තිය අඩු වෙලා දැන් ආන්දර අපි කතා කරනක ඔත්තුත් දානවා ඉමින්සරේ ඒව ආගෙන ඉන්නවා ඩිස්චාර්ජ් කරනවා දැන් ප්‍රශ්න විසඳලා දැන් යා ඩිස්චාර්ජ් කරන තැනට ආවේ ඒ ආන්දරන් සම්පූර්ණ සමීක්ෂණයට කරලා නේද ආන්දරන් ක්‍රියාවලිය සම්පූර්ණ සමීක්ෂණයට භාජනය කරලා තීරණයකට ආවා කලින් කිව්වම හැෙන්නේ දැන් අපි කතා කරන එක දොර ඉලෙන් ආගෙන ඉන්නවා ආන්දර. ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. කලින් ඇස්තරලා බැලුවාම මොකුත් වැඩ නැහැ. දැන් ආන්දර හිලෙන් යතුරු හිලෙන් හොරෙන් බලනවා. ආන්දර ඩිස්චාර්ජ් කරනවා. උස්සාගෙන ආවේ දැන් ආන්දර එකතන ඉන්න හැමතැනම ඇවිදින අර ලෙඩ්ඩු ළඟත් ගිහලා සාකච්ඡා කරනවා. උන්ට බණ කියන ආන්දර තියලා බෑ. ආන්දර ඩිස්චාර්ජ් කරන්න ඕන. එලවන්න ඕන. දැන් මේ තීරණට ආවා. මේකමයි කමටානක්. මම මේ සතර මහා භූතයන්ගෙන් ඩිස්චාර්ජ් වෙන්න ඕනේ. මේ කෙලස් පිරිච්ච ලෝකෙන් දුකෙන් මම ඩිස්චාර්ජ් කරලා නිදාස්සලා ටිකට් කපලා මාව යවන්නේ මේක තුල තියෙන ඒ ක්‍රියාවලියත් එක්ක. එදා එකතු කළා. අද එකතු කරන්නේ ඩිස්චාර්ජ් කරන්න වෙනවා. ආන්දෘති ලැබෑ. ඒ කාලේ හරියට බැඳිලා දරුවෝ උරතල් කරනවා පොඩි කටි උරතල් කරන ආන්දෘව ළඟ ඉන්නවා. ආන්දෘවගේ අත අත ගන්නවා. දැන් කිසිම කෙනෙක් එක කිසිම බැඳීමක් නැහැ ඩිස්චාර්ජ් කරන්න ඕන. ඉස්සර නම් රටේ නැති පල්ලලි කියනවා. අවශ්‍ය දේ විතරයි කියන්නේ ආන්දර තියලා වැඩිස්චාත් කරනවා. ඉස්සර නම් සිටිවිල රටේ නැති විගඩම් කල්පනා කරනවා. දැන් සම්මා විතරයි කල්පනා කරනවා. දැන් පොළොව අපි ඩිස්චාත් කරන්නේ නැද්ද? අරකමනේ මේක. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? එහෙනම් මම ටිකට් කපලා ගෙදර යන්න. එහෙම නැත්තම් මම මේ සතර මහා භූතයාගේ මේ කෙලස් ගුවාවෙන් නිදාස්සලා යන්න. මාව නිදාස් කරවන්න. මං මේ නිදාස් වෙන ක්‍රමයට නෙමෙයි ඉන්නේ. එන්නෙන්ද හාම්දුරන්ට අර තිබිච්ච එකක් නෑ විදගෙන ආවිල්ලා ඇඩ්මිට් වෙච්ච හාම්දුරන්ට දැන් අවිද ගන්න බෑ දැන් ඩිස්චාර්ජ් කරයිද ඉමින්සරේ අතනින් ගලවන්න අරගලා ICU එකට දානවා ICU එකෙන් ගලවලා දොස්තර මාත්‍යක උඩොක්කේ තියනයි ළඟ තියාගන්න මෙච්චර අමාරු මේ මනුස්සර එන්නෙන්ද මේ මනුස්සයා තමයි ස්ථීර පදිංචි කරුවේ ඩිස්චාර්ජ් කරන්නේ බඩමුට්ටු ටික අල්ලාගෙන ඉන්නවා කුටි අල්ලාගෙන ඉන්නවා සේනාසනේ අල්ලාගෙන ඉන්නවා පත්ති අල්ලාගෙන ඉන්නවා දායකයෝ අල්ලාගෙන ඉන්නවා අත්තරලා ආපු හැමදේම ආයි නැවත ගොඩ නගා ගන්නවා දැන් මෙයා ඩිස්චාර්ජ් වෙන ලකුණක් තියෙනවද? වික්ෂුවාත් වෙනවා අවුරුදු 20ක් විතර. ඇයි? ඩිස්චාර්ජ් වෙන්නේ නැහැ යා. ඩිස්චාර්ජ් වෙන තැන නෙමෙයි යා ඉන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ සතර මහා භූතයා තුල ජීවත් වෙනකොට ගනුදෙනු කරනකොට අපි හදන්න ඕනේ නිදාස් වෙන ක්‍රමේ. ඒකට කියන නිවෙන ක්‍රමේ. නිවෙන ක්‍රමේ හැදුවාම නිවෙනවා. ඒ කියන්නේ නිදාස් වෙනවා අපි. නිදාස් වෙන දවසක අපි සම්පූර්ණ මේ සතර මහා භූතයාගෙන් නැත්තටම නැති වෙලා යනවා. නිරෝධ සමාපත්තියටපත් වෙනවා. එහෙනම් අපි වඩන කමඨාන හරිද වැරදිද කියලා දැනගන්නේ කොහොමද? ඒක වඩනකොට නිවෙන්න ඕනේ. නිවෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට නිවෙන්න ඕනේ. නිවෙනවා නම් ඒක හරි ධර්මයේ. ඒක ඇයෙනකොට රතේන්ති පස්නෙනවා නම් කැළඹෙනවා නම් ඒක වැරදි ධර්මයේ. යමක් කරනකොට නිවෙනවා නම් ඒ වත නිවෙනක නිවෙන එක. යමක් කරනකොට කැළඹෙනවා. ඒක අනාරිය එක. එහෙනම් අපේ ක්‍රියාවලිය තුල නිවෙනවා නම්, හැයන දේ තුල නිවෙනවා නම්, පේන දේ තුල නිවෙනවා නම්, වඩන කමඨාණෙන් නිවෙනවා නම් ඒ ඔක්කොම ආර්ය. ඒ කියන්නේ කවදාරි දවසක එයා ඩිස්චාර්ජ් වෙනවා. එයා මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙනවා. උප්පත්තියට අයිමි වෙනවා. ඇයි? ඒකෙන් හම්බෙන්නේ නැහැ එයාට. ඒගොල්ලෝ එලවනවා අපිව. මෙච්චර හොඳට දුවදුව කකාබිබි මේම ආන්දර මේ ඉන්න බෑ. මේක රෝලේ රෝගින් ඉන්න ඕන තැන. ඔබ වහන්සේ අර ඇඳ උඩින් පැනලා යනවනේ. එච්චර අයිය තියෙනකන් මේක ඉඳලා අරගෙන එලවනු අපි තියාගන්න එලවනු. ඒ නිරෝගිමත්කමට අපි එන්න ඕනේ. ඒ කියන්නේ මේකේ බල්ටි ගන්න යන්නේ නැහැ. ඒක උදාහරණයකට කිව්වේ. ඒ තරම් මේ සතර මහා භූතයන්ගෙන් නිදාස් වෙන්න ඕනේ. දැන් ඒ නිදාස් අපට නැහැ. ඇයි? අපි තාම නිදාස් වෙලා නැහැ. දැන් කමඨාණේ තියෙන දෝෂ තේරෙනවද? අඩුපාඩු තේරෙනවද? ඒ ඔක්කොම නිවැරදි කරන්නේ අවුරුද්දක් පැන්නයි කියලා කියන්නේ දැන්ටම ගොඩාක් ප්‍රමාදයි. දැන්ටමත් ප්‍රමාදයි. මේ தත්ත්වෙන් ওই විදිහට කකා බෙවේ විවේකයෙන් ඉන්න නම් ඇත්තටම බැවිලි ජීවිතයක් අවශ්‍ය නැහැ. ගෙවල් වල කට්ටියත් ඒක තමයි කරන්නේ. හොඳට කාලා බීලා නාට්‍යයක් බැලුවා. ඉතින් ඔය ඉන්නවා. ඉතින් ඒකමනේ අපි කරලා තිනා අවුරුදු දෙකම ආර. ඇයි ප්‍රගතියක් නැහැනේ? gedara නොලැබිච්ච ඵලෙ මෙතන ලැබෙන්න ඕනේ. gedara nolabich avabodaya metana labennone. Gedara novadunu pragnyawak metana wadennone. Ena me margaya hari. Tana sudusuda nadda kiyana eka thirne karanne kohomada? Pavidi wenna kalin tibichcha dewal nivaradi wennone. Pavidi wenna kalin nodipichcha dewal metana nirmanaya wennone. E monot e tana hari. Tibunatat wada piriyenawana, tibunatat wada awwenawana e tana paduratat nokiya yannone. Paduratat nokiya nai etana etanta galapenna eka. එනං ගෙදර එන්නකොට ආර්ය කෙනෙක් නෙමෙයි දැන් ආර්ය කෙනෙක්. එනං ඒ තැන හරි හරි තැනක්. නිවැරදි තැනට තමයි ඇවිල්ලා තින්නේ. ඒ කාලේ තේරුණා දැන් තේරෙනවා. ඒක නිවැරදි තැන. ඒ කාලේ ප්‍රඥාව නැ දැන් මේ හැම නාම රූපයක්ම ඒ කියන්නේ ඒ පටිච්ච සම්පදායේ පේනවා. එනං දැන් ඇවිල්ලා තින්නේ නිවැරදි තැන. එහෙමයි තැන හරිද වැරදිද කියන එක තෝරන්නේ. බණ හරිද කමඨාන හරිද කියලා තෝරන්නේ ඒක ඇයෙනකොට කරනකොට නිවෙන්න ඕනේ. එහෙනම් දැන් අපි පැයක් වඩලා බලන මේ පැය කලින් හිටපු පැයයි දැන් හිටපු පැය අතර වෙනසක් තියෙනවා. කලින් තිබිච්ච පැය තුල තිබිච්ච අනවබෝධය අවිද්‍යාව දැන් නැහැ. ටිකක් හරි අබහැටියක් හරි වෙනසක් තියෙනවා. දැන් ඔබ වහන්සේගේ ඇඟේ වදින්න ඕනේ නැහැ. ඇස් දෙක වාරිනකොට ළඟින් කෙනෙක් යනවා. දැනෙනවද නැද්ද? දැනෙනවා. ඇයි දැනෙන්නේ? එක්ක උලන් ගියා, එහෙම නැත්නම් එන උලන් පොඩ්ඩක් කැපුණා, මොනරි වෙනසක් තිබුණා ඒකේ. මොනරි එකක් තිබුණා. එන්න තංගල දැනගත්ත මොකද්ද එකක්? මෙතන ගියා. දැන් බලන්න ආන්දර ඇඟේ වදින්න නැතුව යනකොට දැනෙනවා නම්. පැයක් විතර කරපු එක අනිවාර්යෙන් දැනෙන්න එපා. මේක කරපු එකක් නේ. එහෙම දැනෙන්නේ නැත්නම් එක්කෝ වැරදිලා, එහෙම නැත්නම් දීලා තින්නේ වැරදි එකක්. එහෙම නේද? ඇයි මේක පැයෙන් දෙකෙන් මේක තෝරලා බේරලා මේක විසඳ ගන්න පුළුවන් නේ? අවුරුද්දක් වෙනකොට ප්‍රතිඵලයක් නැහැ. ඔබ වහන්සේ තෝරලත් නැහැ, බේරලත් නැහැ, ඉදිරිපත් වෙලත් නැහැ. ඒක විසඳගෙනෙත් නැහැ. තව අවුරුදු 6ක් හිටියත් ඔච්චරමනේ. මේක පැයෙන් පුළුවන්නේ. පැයක් වල ආම්බුර මේක වැඩෙන්නේ නැහැ වාගේ. මම කොහොමද කළේ? හරි, ආම්බුර ඒක නෙමෙයි. මේමනේ කරන්න තිබුණේ. ආ, හොඳ වෙලාවට. එහෙනම් අවුරුදු 6ක් යනවද? නැහැ. දැන් අවුරුද්දයි මාස 3ක් ගියා. ඒක අපරාධ කාලේ. වැඩෙන එක නිතරම බලන්නු නැයි අපිට වෙන වැඩ තියෙනවද? පොල් කඩන්න තියෙනවද? එහෙන් කොටන්න තියෙනවද? වැව් බඳින්න තියෙනවද? නැහැ. අපිට තියෙන්නේ අපි වඩන කමටාන වැඩෙනවද නැද්ද? බල බල නිවැරදි කර කර වඩනවා. පින්දපාත යනක වැඩක්ද නැහැ. ඒක ජීවිතේ පොඩි කොටසක්. අක්කල ගිය පය භාගෙන් මොනරි ඉල්ල ගත්ත කෑමක්. ලොකු එකක් තියෙනවා. ජීවිත කාලෙම කරන්න එකක් තියෙනවා. මොකද්ද? වඩන කමටාන වැඩෙනවද? හරියට වැඩනවද කියලා නිවැරදි කර කර කර කර අරකින්න තැනට යන්න ඕනේ. මේක නිවැරදි කරනකොට එතනට යනවා යා. දැන් කතරගම යන්න කියලා ඔබ වහන්සේ තීරණය කළාම ඔබ වහන්සේ යනවද? කතරගම බස් එකේ වාඩි වුණාම දැන් බස් එක යනවා. බස් එක යන්නේ ඔබ වහන්සේ යන්නේ. හැබැයි බයිනකොට දැන් ඔබ වහන්සේ ඉන්නේ කොයිද? කතරගම. ඔබ වහන්සේ ගියේ නෑනේ. බස් එකනේ ගියේ. බස් එක යනකොට ඔබ වහන්සේ යවෙනවා. ඇයි? බස් එකේ කොටසක් නෙවෙයි ඔබ වහන්සේ. සතර මහා භූත තුල තියෙන කෙලෙස් ටික නිරෝධ කරනකොට සතර මහා භූත කිව්වේ මේව නෙමෙයි. බඹය. මේ බඹයේ ඉන්න සතර මහා භූතයන් නිවැරදි කරනකොට ඒක ඇතුළේ ඉන්න සිත එයා නිවැරදි වෙනවා නිකම්ම. අර කතරගමේ බස් එකේ වාඩි වෙලා ඉන්න මනුස්සයාගේ ඒ මනුස්සයා එක අඩියක්වත් ඉස්සරහින් තිබ්බේ නැහැ. බහින්නේ කතරගමේ. කවුද ගියේ කතරගමට? බස් එකනේ. ඒක ඔබ වහන්සේ කොහමද ආවේ? බස් එක ආපු නිසා මම යවුනා. මම ගියා ඒකේ. මම ගියේ නැහැ. බස් එක ගිය නිසා මාව යවුනා. ඒක තමයි මාර්ගය තුල තියෙන්නේ. ඔබ වහන්සේගේ සතර මහා භූතය තුල තියෙන කෙලෙස් ටික නිරෝධ වෙනකොට සිතේ කෙලස් නිකන් නිරෝධ වෙලා. සිතේ කෙලස් නිරෝධ වුණේ මේක හදනකොට අරක හැදෙනවා. කමඨාන හරි ගස්සනකොට කමඨාන නිවැරදි වෙනකොට කමඨාන ක්‍රමයකම කමඨාන වැඩෙනකොට සිත මොකද වෙන්නේ? නිරෝධ සමාපත්තියටිනවා. ඇයි? කමඨාන වැඩිලා වැඩිලා වැඩිලා පටවියෙන් වැඩිලා ආපෝලින් වැඩිලා වායෝලින් වැඩිලා තේජෝලින් වැඩිලා දැන් කමඨාන බිඳුවට යනවනේ. සේවෙනවනේ. අනිත්‍ය නම් කමඨාන අනිත්‍ය වෙන්නේපා. අනිත්‍ය වෙන්නේ කවදද? රාහත් වෙන දවසේ. කමඨාන අනිත්‍යයි. රාතන් වහන්සේගෙන් ආනෝ වහන්සේ වඩපු කමඨාන කමඨාන ගියානේ උලඟට. ඇයි? ඒක මොකද්ද වුණාද කියලා දන්නේ නැහැ. වඩන්නද නැහනේ. ඒක මොකද්ද කළේ? මුකුත් කළේ නැහැ. ඒක වඩලේ මොකද වුණා? ඒක ඉවරයි. ඒක ඉවරයි. ඇයි? අනිත්‍ය වුණා. කමඨාන අනිත්‍ය වුණා. පුදුජ්ජනේ ඉන්න තාක්කල් කෙලස් තියෙන තාක්කල් කමඨාන නිට්ටයයි. ඒක පවතිනවා. එනම් මේ කමඨාන ක්‍රමානුකූලව වැඩිලා වැඩිලා වැඩිලා ඒ ධාතු හතරෙන්ම වැඩිලා ආලෝක ධාතුෙන් වැඩිලා කමඨාන ඉවර වෙනකොට කවුද ඉවර වෙලා ඉන්නේ? ඇතුළේ ඉන්න පුද්ගලයා. ඇයි එයාත් එක්කමනේ මෙයා දීලා තින්නේ. පටවියෙන් ඉවර වෙනකොට සිතේත් පටවි ස්වභාවය ඉවර වෙනවා. සෝතාපන්න වෙනවා. කමඨාන ආපෝලි නිදාස් වෙනකොට සිතේ ආපෝ ස්වභාවයෙන් නිදාස් වෙනවා. සකුරුදාගාමි වෙනවා. කමඨාන වායු ස්වභාවයෙන් නිදාස් වෙනකොට සිතත් ඒකත් එක යන නිසා එයා අනාගාමි වෙනවා. ආලෝක ස්වභාවයෙන් නිදාස් වෙනකොට සිතත් ඒකත් එක්කම වැඩෙන නිසා ආලෝකෙන් නිදාස් වෙනවා. චිත්තානුපස්සන ඉවරයි. රාත්. මේ ටික වුණාද මේ අවුරුද්ද තුල? දැන් මේ අඩුපාඩු ටික ඔක්කොම හදන්න ඕනේ. හැම මොහොතක් ගානේ මේක ගවේෂණය කරන්න ඕනේ. දැන් අවුරුද්දක් නිකම්ම නිකම් පොළොවට පස් වෙලානේ. මොකද්ද මේ අවුරුද්ද කරලා තියෙන්නේ? හැඳේ බුදියානිට දවස් 15ක්, ආයුර්වේද බුදියානිට දවස් 30 ගානක්, බේත් ගත්තා 8ට එක වඩිය තැඹුවා, ඒව කසාය බෙව්වා, ඇවිද්දා පින්ඩ පාතේ කළා, කෙසෙල් ගෙඩි කෑවා, පොරෝගිරණ සතපුණා, දත් මැද්දා පැම් පාතුණා. ඔක කිව්වම අපි පිළිගන්නවා. එහෙමයි ස්වාමිනේ දේවල් වුණා තමයි. සෝවාන් වුණා, සකුර්දාගාමි වුණා, අනාගාමි වුණා, ඉර්ධියා කඩුවා, ගුරුත්වයක් තේරුණා, විශ්සය කියන නාම රූප වල දුක නිර්මාණය වෙන සමීකරණේ තේරුණා කියලා දැන් කියන්න පුළුවන්ද? එහෙම කිව්වත් අනේ ස්වාමිනේ වා බොරුනේ. එන ඇත්ත කියලා කියනවා නම් ඒ කියන ඇත්ත ටික දැන් අපටම ලැජ්ජයි නේද? ඇඳේ බුදියාණන් හිටියා, පින්ඩ පාතේ ගියා, ඉස බෑවා, ලස්සනට ඉතින් පේසල් කළා මුණ, දැන් ඕවා කිව්වම ලැජ්ජයි නේ. ඒව නෙමෙයිනේ කියන්න තියෙන්න ඕනේ. අරවනේ කියන්න තියෙන්න ඕනේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අරකයි වෙන්න ඕනේ. පළවෙනි මාස තුන වඩනකොට නම් තේරුන්නේ නැහැ ස්වාමිනි. ඊට පස්සේ මට යමක් තේරුණා. මෙන්න මේ විදිහට. හරි මේක සම්මාදිටියක්. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්න අවශ්‍ය දේ දීලා තිනවනේ. තව මොනවාද වැඩි? ඊට පස්සේ මේ දේවල් කරනවනේ මේ මේකත්. හරිනේ. නිවැරදි දේ දීලා තිනවනේ. දැන් කොහමද? දැන් මොකොත් කරන්න මෙන්න මේ මනුස්සයාගේ වැඩ ඉවර කරලානේ. එහෙනම් මමත් මෙතන ඉන්න ඕනේ. දැන් එයා තීරණය කරන මෙතන ඉන්න. එයා දන්නවා අර ආන්දරන්ට වෙච්ච දේ මටත් කවදාරි වෙනවා. එයා උදව් කරයි ඒක වෙන්න. එහෙනම් අපි කල යුත්තේ ජීවිතේ අනවශ්‍ය දේ නෙමෙයි, අවශ්‍යම දේ. ප්‍රතිකාරයක් වරදක් නෙමෙයි. හැබැයි ඒ ප්‍රතිකාරය ජීවිතේ නොවිය යුතුයි. දානි වළඳන්නේ ජීවත් වෙන්න මිසක් ජීවත් වෙන්න දානි වළඳන්නේ නැහැ. වැරදිලා අපට. ජීවත් වෙන්න ඕන නිසා දානි වළඳනවා. හැබැයි දානි වළඳන්න කියලා ජීවත් වෙන්නේ නැහැ. උදේ දාන එනවන්නේ කියලා දානි වෙනුවෙන් ඉන්නවා. බල්ලා බල්ලා බල්ලා ඉල්ල දානි වළඳනවා. වළඳලා ගිල්ල දැන් වෙලාව බල බල ඉන්නවා. දවල් දාන එනවනේ. දැන් මේ මනුස්සයා දැන් දානි වළඳන්නේ ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න ඕන නිසා වළඳනවා. බඩගිනි මොනවාද පොඩ්ඩක් කියලා. ජීවත් වෙන්න වළඳනවා. හැබැයි වළඳන්න ජීවත් වෙන්නේ නැහැ. නිරෝගිමත් වෙන්න, විවේකයෙන් ඉන්න බේත් වළඳනවා. හැබැයි බේත් වළඳන්න ජීවත් වෙන්නේ නැහැ. අරිය ටයිම් ටේබල් අදාගෙන, ඒකට වඩි හදාගෙන, එතන ඉඳගෙන දර හොයාගෙන, එතකොට දැන් එයා ජීවත් වෙන්නේ බේත් වෙනුවෙන්. ජීවත් වෙන්න බේත් බොනවා නෙමෙයි. බේත් බොන්න එයා ජීවත් වෙනවා. වැරදිලා. වැරදිලා. දැන් බේත් බොන්න එපා කියන එක නෙමෙයි, ජීවත් වෙන්න බේත් බොන්න ප්‍රශ්නයක් නැහැ. ඒකට අපිත් උදව් කරනවා. හැබැයි බේත් බොන්න කියලා ජීවත් වෙන්න එපා. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒක මාර්ගේ වැඩෙන්නේ නැහැ. මාර්ගේ වඩන්න ඕනේ, අපවත් වෙන්න තෙන්න ඕනේ. ඒකට දානේ ගන්න. ජීවත් වෙන්න දානේ ගන්න. හැබැයි දානේ ගන්න ඕනේ ඉඳ ජීවත් වෙනවා කියන්නේ ඒක වැරදි. ඒක මාර්ගේ වැඩෙන්නේ නැහැ. ඒක මාර්ගේ වැඩෙන්නේ නැහැ. විවේකයේ නිසා සතපෙනවා. සතපෙන්න ඕන නිසා විවේක ගන්නවා. වැරදි. අරි සීතල හොඳට මේ වැස්ස තිනා දෙන්න හොඳට නිදා ගන්න ඕනේ කියලා එහෙම ඉන්නවා. දැන් නිින්ද යන්නේ නැහැ. නිදා ගන්න ඕන නිසා ය විවේක ගන්නවා. විවේක ගන්නවා. ඒක වැරදි. කයට විවේකේ අවශ්‍ය නිසා නිදා ගන්නවා. ඒක නිවැරදි. ගුරුවරයාත් ඇවිල්ලා පොරවනවා පොඩි දෙවි කැලේ. ඒක නිවැරදි එකක්. කුයි වෙලෙත් විදි. නිදා ගන්න ඕන නිසා තමයි ඒ ඇලවෙන්නේ. නිින්ද නිසා ඇලවෙනවා. ඒකට වැරදිලා තිනා මිද්දේ වඩනවා. එයා තාපසයක් නෙමෙයි. අර සිව්පසයට එයා ඉමි නෑ. එයාට වැරදිලා, මාර්ගේ වැරදිලා. දැන් ඔබ වහන්සේට මාස 3යි හදෙන්දලා දෙන්නේ අඳුරු. අනිවාර්යෙම 1000ක් තියෙනවා. කැමැති ඕනම එකක් තෝරලා එක ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඕනම එකක් තෝරන්නේ එක වඩන ක්‍රමයේ කියලා දෙන්න. හැබැයි දැන් නිවැරදිව වඩන්න ඕනේ. හරියට යන්න ඕනේ. දැන් අවුරුද්දක් ගියානේ. අවුරුද්දක් ඔබ වහන්සේට කල් දුන්නානේ. දැන් ඔබ වහන්සේ වැඩුවද? වැඩුවද අවුරුද්දක් ඇතුළත? නෑ නේද? හැබැයි දැන් ඉඳලා මේක හරියට වඩන්න ඕනේ. එහෙම මාස 3ක් ඇතුළත වැඩුවේ නැත්තම් මොකද කරන්නේ? ඔබ වහන්සේ මාව ගුරුවරයා කියන තැනින් අයින් කරනවද? නැත්තම් මම ඔබ වහන්සේව ගෝලයා කියන තැනින් අයින් කරන්නද? කොහකද හොඳ? වඩන්න ඕනේ ආන්දරු. ඒක ගුරුවරයා අයින් කරන එකවත් ගෝලයා අයින් කරන එකවත් නෙමෙයි වටින්නේ. මාස 3ක් කියන එක සතියෙන් දෙකෙන් ඔබ වහන්සේ වැඩුවොත් තමයි වටින්නේ. ඔළුවේ තියෙන හනවසේ දේවල් අයින් කරන්න ඕනේ. ඔබ වහන්සේට සතියක්වත් ඉන්න බෑ නේද? ගෙවල් මතක් කරන්නේ නැතුව පරණ ජීවිතේ මතක් කරන්නේ නැතුව. ඇයි ඒ? ඒකට හේතුව ඔබ වහන්සේ මෙච්චර කාලෙ මගෙන් ඇව්වේ නෑනේ. ඇයි? ඒව ඇව්වම තාම මම ඒගොල්ලෝ මතක් කරනවා, ඒව මතක් වෙනවා. පරණ දේවල්, ඒ ගී කාලේ දේවල් මතක් වෙනවා. ඒව කිව්වම ලැජ්ජ වෙන්න දෙයක් නෑ. අපි ඔක්කොම ආර්යවරු. මොකටද ලැජ්ජ වෙන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨයි. ඒක අපි විසඳනවා. උදව් කරනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් උදව් කරනවා. එහෙම ඉතින් තම කමක් රකින්නවයි කියලා කියන ආත්ම කරුත්‍ය රකින්නවා කියන එයා තාම පැවිදි වෙලා නැහනේ. පැවිද්දට මොනකොත් තම කමක්. ආත්ම කරුත්‍ය තින නැහනේ. ආත්ම කරුත්‍ය තින නිගා කරනවා අපි. ආත්ම කරුත්‍යක් නැහැ එයාට. එහෙනම් විරුද්ධව කියලා ප්‍රශ්න විසඳ ගත්තා නම් මේ වෙනකොට ඵලයකට ඇවිල්ලා නෑ අඳුරු. මේ අවුරුද්දකට ඵලයකට ඇවිල්ලා නෑ. නොහප බණකුත් නෑ, නොදන්න කමටහනකුත් නෑ, ඵලයකුත් නෑ. දුර්වලತನක් මේක. දුර්වලತನ. ඇයි එහෙම වෙන්නේ? ඒ ඇයි එහෙම මතක් වෙන්නේ? මට දැන් හොඳට තේරුම් අරගෙන කියන්න වැරදුනට කමක් නැහැ. ඇයි ඒගොල්ලෝ මතක් වෙන්නේ? බැඳීම් අත්හැරියොත් දැන් ඔබ වහන්සේ තුවක්කු පිළිබඳව බැඳීම් අත්හැරලා මම දන්නවා. දැන් තුවක්කු මතක් වෙනවද? 9M 145 අරම එක එක ඒවා එහෙම මතක් වෙනවද? ඒවා අමුණ නැටි ගලව නැටි ඒවා මතක් වෙනවද? ඇයි ඇයි මම ඒක අත්හැරලා දැන් මේකත් කරා මේක හාවියයි. දැන් සොල්දාදුවාට රැට කාලතුවක්කු පියදාන විදිහට මතක් වෙනවා. ඇයි? ඒක අත්තරල නෑ. ඒක අත්තරල නෑ. රියදුරු මාත්‍ය නිකන් බස් එකේ වංගුව ගන්න වගේ ඕම නෑ. ඇඳේ ඕම හැඹරෙනවා. ඒත් අපිට දැන් මේ ඇඳේ හැඹරෙන්නේ හරියටම හරි මේ වංගුවක් ගන්නෙ. ස්ලෝකරන හරි ස්ලෝ කරලා තින. හරියටම හරි වංගුවමයි ගන්නෙ මේ. අපි කියනකොට ඒ උත්තරය දෙනවා. බලාගෙන පල්ලම හරි මන් දන්නවා ඉතින් මිලර් එකෙන් පේනවනේ හරියටම මේ මනුස්සයා මේ බස් එකක් කෙලවන්නේ රෑ. ඇයි ඩ්‍රයිවර්නේ? පැවිදුණාට තාම යා බස් එක ඇතුලේ ඉන්නේ තාම යා. තාම බෑලා නෑ. තාම ඇස්රේටරි පාගපු ගමන් ඉන්නේ. ඇයි අපි ගෙදර ඉන්න කාලේ තිබිච්ච දේවල් පැවිදි වුණාට පස්සේ තාපසේක වුණාට පස්සේ මතක් වෙන්නේ කියලා ඇහුවාම එයා තාම 100%ක් පැවිදි ජීවිතේට ඇවිල්ලා නෑ. අබැයි අපිට තන නැහැ ආන්දර කියන එක වැරදි එම ඇවිල්ලා නෙන්නේ ආව නම් එකෙන් නැ එනවා නම් ඇවිල්ලා නැ සාක්ෂිය එතනම තියෙනවා ඒ කියන්නේ තාම ඒක එනවා කියලා කියන්නෙම එයා තාම නිවැරදිව ඇවිල්ලා නැ නිවැරදි ආවම එයා දන්නවා කවුරුත් නැ මට සාසනේ සංඝයා ඉන්න සහෝදර සංඝයා අම්මා කියන්නේ තාත්තා කියන්නේ බුදු ආන්දරෝ ගේ බුද්ධ සාසනේ හැමතැනම තියෙනවා කූඩා රංගාලා හැමතැනම ගින් ඉන්න පුළුවන් ඔක්කොම අපේ ගේ දානේ ඉතින් කොහෙන් හරි හම්බෙනවා දැන් මේක තමයි යාගේ සීමාව කිව්වම දැන් අරව එයාගේ සීමාවෙන් අයින්නේ දැන් එනවද එන්නෙම නැහැ එනවා කියන්නේ තාම යා අරි සීමාවට ඇවිල්ලා නැහැ ඒක නිවැරදි කරන්න ඕනේ අපේ අඳින මේ ඵලයක් කියලා කියන එක ඇවිල්ලා සෙල්ලම් එකක් නෙමෙයි දැන් ගාක්ති බම් ගෙඩි හැදෙනවද හැබැයි ගෙඩි තියෙනවා ඒක ඇතුලේ ඒකේ ඒ මුදුන් මුලේ ඒ කියන ඒ කඳේ කස්සල ඒවා තියෙනවා හැබැයි එන්නේ නැහැ අවුරුදු ගානක් ගිහිල්ලා ඒ කියන පැලේ කියන தත්තේ අත්තරිනවා. දැන් බලන්න ගහේ තියෙන ක්‍රමවේදය BJ කියන තැන අත්තරිනවා. පැල කියලා කියන තැන අත්තරිනවා. ගා කියන තැනට එනවා. ගා කියන තැනින් ඊට පස්සේ මල් කියන එකක් ඇදෙනවා. මල අත්තරිනවා. gediya ලපටි gediya අත්තරිනවා. මෝරපු gediya අත්තරිනවා. ඉදුරු gediya වැටෙනකොට ඒකත් අත්තරිනවා. දැන් බලන්න ගා ස්ටෙප් කීයක් අත්තරිනවද කියලා. ඊට පස්සේ තමයි අපි පළතුරු කියලා එකක් වළඳන්නේ. එබැයි එයා ඒකට අත්තරලා තිනා අත්තට වතාවක් අත්තරලා තිනා අත්තරලා අන්තිම අත්තරියම තමයි ඒක අපට හම්බෙන්නේ එහෙනම් මම මේ වගේ තැනකට ඇවිල්ලා එකක්වත් අත්තරලා නැත්නම් අර ගහේ තින සිතක් නැති ගහට තින ක්‍රමවේදයක් මට නැහනේ මම දින හතක් ගායට එන්නකොට මට තේරිච්ච එක ධර්මතාවයක් එක දිනයක් මම බලන් ඉන්නකොට මට ඒක තේරුණා පොඩි පැලක් තිනවා මේක ලොකු ගාක් තිනවා මම ඉන්නේ ලොකු ගායට එතකොට මෙයා කවදාද පොඩි කෙනෙක් කරලා හිටියන්නේ එයාට පැලේ කියලා නේ පිකිව්වේ පැලේ අත්තරිලා නේ යාගේ ඒ පැලේ අත්තරලා මේකට ඇවිල්ලා මේකත් ඒ අත්තරිනවනේ මල අත්තරින නැතුව කොහොමද gedhi හැදෙන්නේ gedhi අත්තරින නැතුව කොහොමද මෝරන්නේ මෝරපු gedhi අත්තරින නැතුව කොහොමද ඉදෙන්නේ ඉදිච්ච gedhi අත්තරින් නැත්තම් කොහොමද මෙයාගේ ප්‍රජාව බෝ වෙන්නේ තවත් වෙනක පැල වෙන්නේ කොහොමද එතකොට ගා එයාගේ අවබෝධය වැඩි වෙන්න එයා අත්තරිනවා. ඇයි මම අවබෝධය වැඩිනකොට මම මේ දේවල් අත්තරින් නැත්තේ? අම්මේ තාත්තේ කවුරුත්ම නැහැ මේ ලෝකේ අපිව නිවන් දක්වන්න. පිටවෙන්න කවුරුත් නැහැ. ඒක දැනගෙන ඇයි මම මේක අත්තරින් නැත්තේ? මෙතනට ආවා මේක අත්තරින්න එපාය මම. අවබෝධය වැඩි වෙනකොට ඒ මට්ටමින් මම ඒවා නිදාසෙන්න එපාය. නිදාසෙන්න මම කැමති නැහැ නේ. ගා වෙනකොට බීජ අල්ලගෙන ඉන්නවා. ඉදෙන්ද කිට්ටුයි. ඒත් අර ලපටි ගෙඩි අල්ලගෙන ඉන්නවා. ඉඳෙයිද නැහැ. තැම්බිලා වැටෙනවා එයා. ඇයි ඉදෙන්ද බෑ එයාට. එයා අල්ලගෙන ඉන්නවා. පවිද්දා කියන තැනට ආවම ගියා කියන තැන නැත්තම් ගියාට අදාල ඔක්කොම ටික අත්හරිනවා එයා. එතනට එන්න ඕනේ. ගාට පුළුවන් නම් හිතක් නැති ගාට ඉත තින මට පොච්චර දේවල් අත්හරින්න පුළුවන්ද? ගාට වෙවුලන්න ගාට දාඩිය දාන්න මං අත්හැරලා පෙන්නන්න එපායි. හැබැයි ගාමාදියා බල්ල hina වෙනවා. මට හිත නැහැ. කොහමද මගේ දක්ෂකම්? ඉත තින ඔබ වහන්සේ මං ළඟ ඉන්න එපා මට ලැජ්ජයි කියලා කියනවා. ඇයි මං එච්චර දේවල් නඩත්තු කරනවා? එක පාට ගෙදරින් එනවා. ආන්දර පොඩ්ඩක් කතා කරන්න. මොනව සම්බන්ධයෙන්ද? ඉඩම කවුද ඔයගොල්ලෝ? ඇයි ආන්දර අම්මා? කාගේ අම්මද? ඔබ වහන්සේගේ. හාමුදුරන්ට මවුර ඉන්නවා. එතකොට ඔය හාමුදුරු කෙනෙක්ද බී කළේ? නෑනේ මේ ගී කෙනෙක් මේ විමල පොඩි. විමල පොඩියා මැරුණනේ. මම හාමුදුරුවනේ. ඒ විමල පොඩිට එනම් කතා කරන්න ඉඳලා එතන ඉඳලා කතා කරන්න කියා. අම්මා කල්පනා කරපු හාමුදුරුවෝ අදාගත්ත හපට නිවැරදිලාද? යකෝ ඉඩම බල්ලට කියාද? ආයි මට කතා කරන්න එපා මේ සීමාවට. බලන් හාමුදුරු කොච්චර ඇදිලාද? අපට ලැජ්ජයි. අපේ කුසේ ඉන්න දරුවා මෙච්චර ඇදිලා ගෙදීපු අපි ඉන්න තැන බලාපන්. ලැජ්ජයි. අම්මා ගියා බස් එකේ නැගලා ගෙදර. ඇයි පැවිද්දාට අරව මොකවත් නැහැ. රතන් වහන්සේම තමයි. රතන් වහන්සේ වඩින පිටිපස්සේ අම්මා කෑගෙන පුතේ පොඩ්ඩක් ඉන්න පුතේ. බලන් අඳුරන්නේ. ඇයිලා නෝ පුතේ කවුද? මං තමයි ආගේ අම්මා. අම්මද? එකනේ දරුව තම අල්ලගත්තේ නැද්ද? එතකොට පැවිදිලා දරුව නඩත්තු කරනවද? ගියා. එතකොටලු යට තේරුනේ මට වැරදිලානේ. පුතා මමයි බී කලේ. මූට තේරිච්ච එක මට තේරිලා නැහනේ. එතනම රාත් වෙනවා. අහම්මේ තිබු. දැන් සනිපේ ඉන්න පෙසර් කොහමද අම්මේ? අයිමද? එල කිරි බොන්න ඕනේ අම්මේ. මේ කිරි බොන්න එපා. හා හොඳයි. අම්මා දන්නමු තාම මාන වෙලා නැහැ. මොන වෙලාවක ගෙදර එක්කන් යන්න පුළුවන්? අම්මා අල්ලා හඳාන ඉන්නවා. ඇයි අම්මා හඳන්නේ? හරි පන්න පුතේ. ලොකු ආන්දරණ කියලා මම පන්සල අරගෙන පොඩ්ඩක් ඉඳන් ලොකු ආන්දර අත්තරින එන මේ යන්කෝ. එහෙමම ගියා. අම්මා දන්නා මේවා ගෙනියන්න පුළුවන්. මු තාම මාන වෙලා නැහැ. අම්මා දන්නා ඒක. අම්මා දැනගන මො හරියටම මාන වෙලා. අපුටයි වැරදුනේ පුතේ. ආයි ප්‍රශ්න ගේන්න එපා. අපේ පුතා නෙමෙයි ඉන්නේ ආන්දරුව. දැන් තේරුණාද? රයිට්. අපේ ප්‍රශ්න අපි විසඳගමු. ගෙදර ගියා. එතන නෑ අපි. හැබැයි මගේ අම්මා එතන ඉන්නවා. කෝල් කළා අම්මේ කවුද පුතේ? කවුද? මං ආවලා කවුද? නම කිව්වා. නෑනේ එහෙම කෙනෙක් නෑනේ. ඇයි? එහෙම කෙනෙක් නෑ මට. නෑ. එතකොට අම්මා දන්න පැවිදුණාට පස්සේ ගියා නෑනේ. පැවිදි වෙලා මූ තාම අම්මට කතා කරන මූ පැවිදි වෙලා නෑනේ. අපට එහෙම දරුවෙක් නෑ. ඔය රෝන් නම්බර ඔය වැරදි නම්බරයට අරන් තින්න. එතකොට ඒ අම්මා එතන ඉන්නවනේ. අම්මා එතන ඉන්නවනේ. ඒකනේ ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මේ ඇත්ත අපට තේරුම් නැත්තම් මේ කියන ධර්මතාවය අපට අවබෝධ වුනේ නැත්තම් හාමුදුරනේ මගේ ළඟ අවුරුදු 70ක් හිටියත් ඔබ වහන්සේ උතනමයි. මවර කෝටියකින් කිරිබීලා දරුව කෝටියක් උඩකුවේ තියලා නලවලත් ඔබ වහන්සේට ඒ සෙනෙහසේ ඒ කියන අවිද්‍යාව තේරුම් නැත්තම් ඒ මව්වරුන්ගේ සෙනෙහසේ දුර්වලකම තේරුම් නැත්තම් සංසාරයේ පැවැත්මේ ක්‍රියාවලියක් මේක කියන එක තේරුම් ගන්න බැරි නම් මේ අම්මා ඇත්ත මේ සෙනෙහස ඇත්ත කියලා ඔබ වහන්සේ දෘෂ්ටියකින් ඒ අවිද්‍යාවෙන් තාම ඒක විශ්වාස කරගෙන නඩත්තු කරනවා නම් ඔබ වහන්සේට මාර්ගඵල දෙන්න බුදුහාමුදුරන්ටවත් බෑ. එහෙනම් මට කොහොමකවත් බෑ. එහෙනම් මම ඔබ වහන්සේගේ ශිෂ්‍යකම හවුසි කරන තැනට එනවා කවදාරි දවසක. ඇයි? එහෙම ශිෂ්‍යෙක් මට අවශ්‍ය නැහැ. මගේ ළඟ එන්න ඕනේ විද්‍යාවේ ශිෂ්‍යෝ. මට වැරදෙන තැන් පෙන්නන ශිෂ්‍යෝ. එතකොටයි මම දන්නේ අනේ මෙයාගේ ඒ ශිෂ්‍යකම මම රකින්නා නෙමෙයි මෙයා මගේ ගුරුකම රැකලා දුන්නත් බොහොම හොඳයි. මම කැමති යාට ගුරුවරයෙක් වෙලා ඉන්න. ඇයි? එයා ඇත්තට ශ්‍රේෂ්ඨයි. එහෙමයි ඒ ගනුදෙනුව තියෙන්න ඕනේ. හැමෝම මව්වරු වුණා නම් හැමෝම අපට අමතක කරන්න පුළුවන් නම් අත්තරින්න පුළුවන් නම් ඇයි මේ එක්කෙනා අපට මෙච්චර වද දෙන්නේ? ඒ කියන්නේ තාම අපි ඉන්නේ ගී ගෙදර. ඒ අම්මා මම පුතා එතන ඒ බැඳීම තාම තියෙනවා. ඒක තියෙන නිසා තමයි පැවිද්දට ඒක අත්තරින්න බැරි. මේ ටික තේරුම් අරගෙන නිවැරදි කරන්න පුළුවන් නම් මං හිතන්නේ හදර ඔබ වහන්සේ සැතපෙනකොට ඒවා මොකවත් එන්නේ නැහැ. අදින් පස්සේ එන්නේ නැහැ. මට එන්නේත් නැහැ ඔබ වහන්සේට එන්නේත් නැහැ. දැන් ගුරුවරයාගේ තන්ට ඔබ වහන්සේ ඇවිල්ලා. එතනට එන්න ඕනේ. එතනට එන්න ඕනේ. මේ ලෝකේ කිසිම දරුවෙක් අපි නඩත්තු කරන්නෙත් නෑ මව්වරු නඩත්තු කරන්නෙත් නෑ පියවරු නඩත්තු කරන්නෙත් නෑ ඇයි සංසාරයේ අම්මා වෙච්ච තාත්තා වෙච්ච නැති කෙනෙක් නැත්තම් ලෝකේ කෝටි 800ම අපිට කවදාද දරුවෝ වුණා නම් හැම රට රාජ්‍යෙම ශක්ති රජකම් කළා නම් හැම දිව්‍ය ලෝකෙම ඉපදුනා නම් මේ මාපොළවේ ඉපදිච්ච නැති තැනකුත් නැත්තම් මැරිලා වලදාපු තැනකුත් නැත්තම් කිසිම තැනක් අපි නඩත්තු කරන්නේ ඔක්කොම අපි විඳලා ඉවරයි විඳලා ඉවරයි අපට කියලා මේ ලෝකෙ මොකවත් ඉතුරු වෙලා නැහැ. එකයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ මුලාව ඉතුරු වෙලා තිනවා. මේක ගලව ගන්න බැරි නා දැන් ඒක ගලවනවා. එකයි ඉතුරු වෙලා තින්නේ. ඒ මුලාව. ඒ මුලාව තියලා පවතින අවිද්‍යාව. එක විතරම ඉතුරු වෙලා තින්නේ. වෙන මොකවත් ඉතුරු වෙලා නැහැ. ඒක විතරයි දැන් නිරෝධ කරන්න තියෙන්නේ. දැන් එයා දින හතක් වැඩි එයාට. පැයෙන් දෙකින් රාත්‍රියයි. එයාගේ වැඩ බොහොම ටිකයි තියෙන්නේ. හැබැයි අරතන ඉන්න කෙනාට වැඩ තින අම්බාටයි දරුවන්ගේ ප්‍රශ්න වාහනවල ප්‍රශ්න පිනාස් ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න ඔප්පු ප්‍රශ්න අම්මා ප්‍රශ්න තාත්තා ප්‍රශ්න නෑදෑය ප්‍රශ්න රටේ ප්‍රශ්න ජාතියේ ප්‍රශ්න මේ මනුස්සයට නිවන් දකින්න සාර අසංකේ තව ලක්ෂ 16ක්වත් ඕනේ ඇයි මේ ටිකෙන් නිදහස් වෙන්න අර මනුස්සයට පය දෙකක් ඇති ඇයි එයාට තියෙන මෝහයේ ප්‍රශ්නයයි ඒ මෝහයේ තුල තියෙන අවිද්‍යාවේ ප්‍රශ්නය දෙකයි තියෙන්නේ යාට මෝහය අයින් කරාම යාට අවිද්‍යාව හොඳට පේනවා ටක්ගලක විද්‍යාව කළා පිරිනවම් පෑවා හැබැයි මෙයාට මායින් හදන්නත් යන්න නෑ ඔප්පු ලියන්න මායින් හදන්න එපා ප්‍රශ්න තියෙනවා යාට හැබැයි දැන් මම ඉන්නේ කොතනද කියලා දැන් තේරෙනව නේද මම ඉන්නේ හතන ප්‍රශ්න දෙකේ තැනේ නෙමෙයි ප්‍රශ්න ලක්ෂේ තැන ඉන්නේ මම ඒ හින්දා තමයි අවුරුද්ද ගියේ මේ ඔක්කොම දුර්වලකම් මේක ගුරුවරයාගේ අවවාද මේව පිළිපදින්න ඕනේ මේව නිවැරදි වෙන්න ඕනේ ගුරුවරයා කොතන දෙන්නේ එතනට මෙන්න ඕනේ ඊට වඩා උඩට යන්න ඕනේ එතකොටයි ගුරුවරයා සන්තෝෂ වෙන්නේ ගුරුවරයා ඕ ලෙවල් පාස් හැබැයි ශිෂ්‍යයා ඒ ලෙවල් පාස් ගුරුවරයා හරි සන්තෝසයි මගේ ශිෂ්‍යයා මට වඩා උතුම් ශ්‍රේෂ්ඨයි හරි සන්තෝෂනේ ඒක තමයි ගුරුවරයාට ගෝලයා දෙන පඳුර ගුරු ගෞරවය ඒක තමයි ශ්‍රේෂ්ඨ තැනට යන්න ඕනේ එහෙම නැත්නම් ගුරුවරයා ඕ ලෙවල් පාස් ශිෂ්‍යයා පාවසර පෙල් හැමදාම දුකයි ඕ ලෙවල් වදලි වෙනානේ මගේ තැනටවත් ආවෙ නැන්නේ දුකයි හැමදාම දුකයි ඉයලට යන්න ඕනේ ඒක වඩන්න ඕනේ ඒ ඔක්කොම අයින් කරන්න ඕනේ ඒ දෘෂ්ටි ඔක්කොම ගලවන්න ඕනේ ඒ වැරදිච්ච තැන් ඔක්කොම නිවැරදි කර ගන්න ඕනේ ඒකාන්ත වශයෙන්ම මැරෙනවා නම් අම්මට කිරි දීලා හරියනවද දරුවෝ නලවල හරියනවද මැරෙනවනේ මැරෙන්න කලින් අවශ්‍ය දේ කරන්න එපාය හැමදාම කළානේ ගෙවල් අදලා දුන්නනේ ඉඩම් බෙදලා දුන්නනේ අම්මා තාත්තට කන්න බොන්න දුන්නනේ බේත්තේ දුන්නනේ ඒ හැමදේම කළානේ කරලා සෑයමටපත්ුන් නැහනේ සෑයමටපත් වෙන දේ කරන්න එපාය අවශ්‍ය දේ කරන්න එපාය නිවැරදි දේ කරන්න එපාය. දැන් මාස 3ක් දෙනවා. මාස 3ක් නෙමෙයි දවසක් තමයි දෙන්න ඕනේ. හැබැයි දවසක් දුන්නොත් ඔබ වහන්සේ ගොඩාක් විඩාවටපත් වෙනවා. ඇයි ඒක වඩා ගන්න බැරුව ඒක ගැන කම්පා වෙලා ඔබ වහන්සේ ලෙඩ වෙනවා. ඇයි තව පැය 2යි තියෙන්නේ, තව පැය 3යි තියෙන්නේ. දැන් පැයයි විනාඩි 25යි තියෙන්නේ. දැන් පැයයි 18යි තියෙන්නේ කියලා ඉතල ඉතල පෙසරක වැඩිලා ඔබ වහන්සේ ලෙඩ වෙනවා. වැඩෙන්නේ නැහැ මොකවත්. ඉතින් මාස 3ක් දෙනවා. මාස 3ක් දෙන හොඳට වඩන්න. කොතනද වැරදුනේ? ඇයි මෙතන වැරදුනේ? මොකක්ද හේතුව? තේරුම් ගන්න බැයිද ගුරුවරයාට ඉදිරිපත් කරනවා. සාමිනි, කිරියම්ම හැමදාම ඇවිල්ලා මගේ ඔළුවේ එක එක ඒවා මතක් කරනවා. හරි. කිරියම්ම මතක් වෙන්නේ ඇයි? කිරියම්මනේ මට ඉඩම දුන්නේ ගේ හදන්න. හරි. ඒ ගෙදර ගොඩක් කාලෙකට කිරියම්ම නිසා තමයි මේ වගේ සන්තෝෂයෙන් ඉන්නේ. කිරියම්ම නිසා තමයි මම අසරණ වුණ නැත්තේ කියලා කිරියම්ම ගැන ගොඩාක් වටිනාකමක් දුන්නා නේද ඒ කාලේ? ඒ වටිනාකම තමයි දැන් මේ ප්‍රශ්නේ. කිරියම්මට ගෙනියන්න බැරි බව දැනගෙන මුරකාරයා බවට පත් කරලා ගියා. දැන් වටිනාකම මොකද වෙන්නේ? මාර වැඩේ කිරියම්මට ගෙනියන්න බැරි දේවල් මම මුරකාරයෙක්ද? ඔව්. දැන් ඉඩම ගෙනාවද? නැහැ. ඉඩම කෑවද? නැහැ. කොහෙද? තියෙනවා. ඒතකොට දැන් ඒක දැන් තියලා වන්න දැන් කිරියම්ම දීලා නැහනේ. එහෙනම් එයාට මේක වෙන කෙනෙකුට දෙන්න බෑ. එහෙනම් බෛරවෙක් හොයාගෙන හිටියා. ඉතිය මොන පුරා? ටක් ගල උට බෛරවයාගේ රස්සාව දුන්නා. දැන් බෛරවයා කියලා ඒක කරකලා ඉන්නලා බැරි ගෑයිලා දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් බෛරවයා කවදරි ස්තුති කරනවද? නෑනේ. දැන් කිරියම්ම එන්නේ නැහැ ಅದෙන්දලා. ಅದෙන්දලා කිරියම්ම එන්නේ නැහැ. ඇයි? කිරියම්ම හිටපු තැන සම්පූර්ණ නැහැ දැන්. අයින් කරා. මේ විදිහට දෘෂ්ටිය තේරුම් ගන්නවා. ඇයි මේ දේ වෙන්නේ? මේ බැඳීමයි නඩත්තු වෙන්නේ. ඇයි මේක අත්හැරගන්න බැරි එක තේරුම් ගන්නවා. විද්‍යාවෙන් එකට පාර දෙනවා. නිදහස් වෙනවා. මාස 3ක් ඇතුළත රෑදවල් දෙකේ මේක වෙන්න ඕනේ. පින්දපාත ගිය නිසා වෙලා තිබුණ නැහැ පම්පාසුන. ඒව පොඩි දේවල්. ජීවිතයේ 100.1 වාගේ පොඩි කොටසක් පින්දපාත යනවා කියන එක. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. අවුරුදු 45ක් සාසනේ පින්දපාතේ කරලා ගෙවල් දොරවල් අදාගෙන සන්තෝෂෙන් හිටියයි කියන එකද වටින්නේ. අවුරුදු 7යි සාසනේ හිටියේ කොමරේ අනාගාමි තත්ත්වෙට දිනුනු වුණා. දැන් බ්‍රහ්මචර්යාවෙන් මේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා කියන එක ඒක කොච්චර වටිනවද? කොච්චර වටිනවද? අවුරුදු 45 පින්ඩපාත කරගෙන හිටියයි කියන එක මොනතරම් ලැජ්ජාවද? අවුරුදු 45 බත් කෑවා කියන එක නෙමෙයි කියන්නේ. පින්ඩපාතෙත් බත්නේ වළඳලා තින්නේ. පින්ඩපාත යකඩ වළඳලා නැහනේ. එතන අවුරුදු 45ක් බත් කෑවයි කියන එක අර නිකන් ගෞරවණීයව කියන එක නොතේරෙන එක. පින්ඩපාතේ අවුරුදු 40ක් හිටියා මම කැලාවට වෙලා. එතන කැලාවට වෙලා කකා හිටියා කියන එක මේ කියන්නේ. පින්ඩපාතේ බත් තමයි ගිලලා තින්නේ. ඒක තමයි කියන්නේ. ඒක උතුම් එකක් නෙමෙයි, ඒක ගුණයක් නෙමෙයි. දැන් අවුරුදු 20ක් මම බත් කෑවා කියන එකයි අවුරුදු 20ක් පින්ඩපාත කරගෙන හිටියා කියන එක දෙකම එකයිනේ. අර වචනවල මිනිසුන්ට ඒක ටිකක් වෙනසක් තේරෙනවා. ගෞරව නැහැ. දෙකම එකයි. එතනට එන්නේ නැහැ මම. ඒක පොඩි කොටස. පැම්පාස් වෙන එක, ඉසබාන එක, සිවුරු හොදන එක, වත්පිළිවෙත් කරන එක, පෝය කරන එක, සිල් ගන්න එක, ඒ ඔක්කොම පොඩි දේවල්. ලොකු දේවල් මොනවද? ජීවිතේ කෙලෙස් නිරෝධ කරන එක. කෙලෙස් නිරෝධ කරන එක තමයි ලොකුම දේ. ඒක කරන්න. ඒක කරන්නේ නැතුව පින්ඩපාතේ මොනවා කරුවත් වැඩක් නෑ. ඒක නින්දාවක්. ඒ නින්දාවක්. අද ඉඳලා නිවැරදි වෙන්නේ. වහන්සේ ගත්ත කාලය වැඩි වෙන නිසාද මට කතා කරන්න ඉතුණා. ඊයේ මිතුණා. ඒ අවශ්‍යතාවය වහන්සේ ඇති කළා. අවුරුද්දක් ප්‍රතිඵල නැහැනේ. තේරුම් අරගෙන හදයි හදයි කියලා බැලුවා. ඒක සිදුවෙන බව පේන්නේ නැහැ මට. ඔබ වහන්සේ කොමාරි කමන්නේ මෙතන හිටියා මැති අපට කට්ටිය පේන්න හිටියා මැති ටීම් එකක් තිබුණා මැති. ඒ ගුරුවරයා නෙමෙයි. මම තනියෙන් ඉන්න වුණත් මම තීරණේ ගන්නවමයි. ඒතුව මට මේ බැටැලියන් එකක් අවශ්‍ය නැහැ. මට උපස්ථායකයෝ නැහැ. කවුරු ළඟ ඉන්න එපා. උණු වතුර ටිකක් දෙන්න. එහෙම එකක් නැහැ. උණු වතුර නැත්තම් මම මේ අපවත් වෙනවා. හයිස්කල් පැතරිනවා. ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි උණු වතුර තියාගන්න කෙනෙක් වාලෙක් වශයෙන් තියාගන්න නැහැ ළඟ. එහෙම වාල්ලු හදන්නේ. ඒ පව මම කවදද ගවන්නද? එහෙම අවශ්‍ය නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ඒක වඩන්න ඕනේ හම්බුනේ. පුරන් දෙනවද? අදින්දලා වඩන්න ඕනේ. නිවැරදි වෙන්න ඕනේ. පෙරුවන් සත්නේ.